ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව සඳහා වැඩම කර සිටින ගරුතර දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිගල මීමුරේ ධම්මවංශය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්මා දිට්ඨින් අහං භික්ඛවේ ද්වයං වදාමි. අති භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛා. අති භික්ඛවේ සම්මා දිට්ඨි අරියානාසවා ලෝකුත්තර මග්ගංගාති. සාදු සාදු සාදු. මෙම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ලබන සදහවර් පින්නතලි, මා පළමුව ප්‍රවිෂ්ඨ වෙන්න කැමති ශාසනය කියන වදන උදව් කරගෙන ලබාගත යුතු කිසියම් අවබෝධයක් ලබා ගන්න. බුද්ධ ශාසනය කියන වචනය ගැන දන්න කෙනෙක් නැහැ. නමුත් මෙහි මේ බුද්ධ ශාසනය කියන වචනේ තවත් අරුතක් පවතිනවා, ත්‍රිවිධ ශාසනය කියලා. ත්‍රිවිධාකාර වූ ශාසනයක්. මේ ත්‍රිවිධාකාර ශාසනය කෙනෙක් තේරුම් ගන්න ඕන. එතන ශාස්ත්‍රණයේ anu ගොඩනැගිලි විශේෂයක් නොවේ. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් මුල් කොටගෙන මිනිස් හදවත්වල පවතින්න ඕන ක්‍රියාකාරකම් රසක් කියන එකයි කියන්න තියෙන්නේ. එහි වදන් වශයෙන් පැහැදිලි කරනු ලබනවා නම් ඒවට කියන්නේ පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය සහ ප්‍රතිවේද ශාසනය කියලා. පරියාප්තිය කියන වදنين කියවෙන්නේ පිළෝගුරු බුදු පියාණන් වහන්සේ සොකිය 35 වන වසරේ පටන් 80 වන වසර දක්වා වැඩ සිටිමින් ලෝකයාට පතලමහා කරුණාවෙන් දුක්ඛ නිරෝධය පිණිස යම්තාක් ධම් දේශනා කරන ලැබුවාද? අපි ඒකට කියනවා නෛර්යානික ධර්මයේ කියලා. අන්නේ දේසු ධම් වලට තමයි නිවන් මගට මඟ පෙන්වන දේසු ධම් වලට තමයි පරියාප්තිය කියලා කියන්නේ. පරියාප්තිය පොත්ගුල්වල හෝ පොත්වල කොටු වී පවතිනවා. පරියාප්තිය එවතුල නැතිව අනවේ. නමුත් මේ පරියාප්තිය සක්‍රිය කරන්න පොතට පුළුවන් කමක් නැහැ. මේ පරියාප්තිය කියවා හෝ තේරුම් අරගෙන තමන් තුළ ක්‍රියාවට නැගිය හැක්කේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසෙන් එක්කයකට පමණයි. කෙනෙකුට හරියටම මේ පරියාප්තිය වටහා ගන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම සැකයක් නැහැ ඔහු ප්‍රතිපත්තියට වැටෙනවාමයි. ප්‍රතිපත්තියට වැටුනොත් අනිවාර්ය සැකයක් නැහැ ඔහුට ප්‍රතිවේදය ලැබෙනවාමයි. මේ පරියාප්තිය කිසියම් ආකාරයක යටපත් වීමක් හෝ වැරදි අර්ථකථනයක් කෙනෙකුට ලැබුණොත් එහෙනම් ඒ වැරදි අර්ථකථනය තුළ කෙනෙකුට නිර්වෘත් ප්‍රතිපත්තියකට එන්නට බෑ. හෙවත් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිගැනීම කියන මේ පරමාර්ථ තත්වයට එන්නට බෑ. එවිට එහෙමනම් ප්‍රතිවේදය අහිමි වෙනවා. ප්‍රතිවේදය කියන්නේ මොනවද කියලා අපි තේරුම් ගන්න වෙනවා. ප්‍රතිවේදය කියලා කියන්නේ බුදු සමයෙන් පෙන්වනු ලබන ආර්ය භාවය තුළ ලැබෙනා වූ සංසුන් භවයේ විවිධත්වේ නැත්තම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මේ தත්වයෙන් ලැබෙනා වූ සැනසීම කියන එකයි ප්‍රතිවේදය. ප්‍රතිවේදයට පත්වීම සඳහා අනිවාර්යයෙන්ම ප්‍රතිපත්තියකට යන්න ඕන. ප්‍රතිපත්තියකට යාම සඳහා අනිවාර්යයෙන්ම පරියාප්තිය හඳුනා ගන්නට වෙනවා. මා මේ පිළිබඳව කරපු පැහැදිලි කිරීම වලදී පැහැදිලි කරලා තිබෙන්නේ මේ එකිනෙක බැඳී පවතින නියුන් සොයුරන් තුන්දෙනෙක් වගේ කියලා බද්ධ වුණ එක්වර උපන්. වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. තිබෙනවා නම් එකක් අනිත්‍යවත් තිබෙනවා, නැතිනම් එකක් අනිත්‍යවත් නැහැ. වත්මන් සමාජයේ මාර්ගඵල නැහැ කියනවා නම් ඒකට හේතුව මොන ප්‍රතිපත්ති වුණත් ඊට අදාළ ප්‍රතිපත්තිය ඊට අදාළයි කියලා නැති බවයි. ප්‍රතිපත්තිය නැති වෙන්න හේතුව ඊට අදාළ පරියාප්තිය හඳුනාගත්තේ නැති බවයි. ආපහු වෙන ගමනේදී පරියාප්තිය නිර්වෘල් කරගත්තොත් ප්‍රතිපත්තියට වැටෙනවාමයි, ප්‍රතිපත්තියට වැටුනොත් ප්‍රතිවේදය ලැබෙනවාමයි. මෙවැන් මේ පරියාප්තිය පිළිබඳව තේරුම් ගැනීමේදී තේරුම් ගත්ත පුද්ගලයාගේ හදවත තුළ තමයි පරියාප්ති ශාසනය පිහිටන්න ඕන. පොතින් පතින් ගත්තත් ගුරු ඇසුරකින් ගත්තත් පරියාප්ති ශාසනය සක්‍රිය වෙන්නේ සජීව වෙන්නේ අසා තේරුම් ගන්න පුද්ගලයෙක් ළඟ. ඒ පරියාප්තිය සක්‍රිය වුණාම ඔහුට එනම් ප්‍රතිපත්ති ප්‍රතිවේද පිළිබඳ සැකයක් නැත්තේ. මේ පරියාප්තිය පිළිබඳව කිසියම් ආකාරයක ත්‍රිපිටකය තුල පවතිනවා යුගයෙන් යුගයට යටපත් වීම ආදී දේවල් සිදු වෙනවායි කියන එක. එබැවින් අප ගත කළා වූ යුගය තුල සොයාගෙන ආ ගමනේදී නිරෝල් පරියාප්තියක් ලැබුණේද නැද්ද කියන එක පිළිබඳව හැමෝම විමසිරිමත් වෙන්න වෙනවා. අපේ පිළිබඳව විමසිරිමත්. විමසිරිමත් වීම තුළ අපට වැටහුණා වූ කරුණු තුළ අපි දකිනවා අර්ථ විග්‍රහයෙන් හීන වූ ඉගැන්වීම. බුදුන් වහන්සේ වදාළ පරමාර්ථ තත්ත්වයේ ඉගැන්වීම වෙනුවට ඊට වඩා සරල මට්ටමින් නොගැඹුරු ඉගැන්වීම් සමාජය තුළ තිබෙන බව. බෞද්ධ පින්නතුන් නිබඳව අදහස් දරන බව අපට අසන්නට ලැබෙනවා. මේ නිසා තමයි අප අද ධර්ම දේශනාව කිරීම සඳහා එබඳු තත්ත්වයක් පැහැදිලි කරන්න පුළුවන් තවත් කරුණු දෙකක් ඇතුළත් පාඨයක් ඔබගේ ඔබට සවන් දීම සඳහා ආදර්ශ පාඨයේ වශයෙන් මූලික පාඨයේ වශයෙන් ඉදිරිපත් කරනු ලැබුවේ. මා මේ උපුටා ගන්න ලැබුවේ ඔය මධ්‍යම නිකායේ පවතිනා වූ මහාචාර්ය සක කියන දිගු සූත්‍රයක් ඔස්සේ. මේ සූත්‍රයේ තරමක් දිගුයි, ඒ වගේම මේක පැහැදිලි වන්නේ නැහැ තාමත්. මා මේ ගනු ලැබුවේ සම්පූර්ණ සූත්‍රය පැහැදිලි කිරීම සඳහා නෙවෙයි. මේ සඳහන් මේ කරුණු දෙක පිළිබඳව අපේ බෞද්ධ ජනතාවට අවබෝධයක් ලබා දීම සඳහා. ඒ තුලින් අපට අර මුල් දේශනාවලින් නොලැබූ යම් කරුණක් ලබා ගනිමින් ඉදිරි පියවරට යන්න තවත් උදව්වක් උපකාරයක් සැලසෙනවා කියන එක තමයි මගේ කල්පනාව. පූජනීය මහා සංඝරත්නයේ අමතන තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ වදනක් තමයි සම්මාදිට්ඨින් අහං වික්ඛේ ධම්ම වදාමි කියන එක. එයින් කියවෙන්නේ මහණනි මම මේ සම්මාදිට්ඨිය කියන එක එක් ආකාරයක් නොව ආකාර දෙකක් කොට දේශනා කරමි කියන එක. මෙන්න මෙතන තමයි වැදගත්ම රහසක් තියෙන්නේ. මන්දයත් ඔබ අපි හැමදෙනාම ලදරුවන් වශයෙන්, දරුවන් වශයෙන් පාසල් හෝ දහම් පාසල් හෝ වෙනත් ආකාරයක බුදු සමය ඉගෙන ගන්න ලබන අවශ්‍යයක් වශයෙන්. මෙහිදී බුදු ධර්මයේ පිළිබඳ හැඳින්වීමේ ත්‍රිලක්ෂණේ චතුස්සත්‍ය අරහත්ංග මාර්ගයේ වගේ දේවල් කියලා දෙනකොට සම්මාදිට්ඨියත් අපට ඉගෙන ගන්න ලැබෙනවා. සම්මාදිට්ඨිය නම් වූ පාළි වදනට ඉදිරියෙන් වරහන් ඇතුලේ යහපත් දැකීම කියන වදනකුත් ඉගෙන ගන්න ලැබෙනවා. ප්‍රායෝගික ප්‍රතිපදාවකට නොයන කිසිදු කෙනෙකුට එතනින් එහාට මේ සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දැකීම කියන වචනයක අවබෝධයක් ලැබුණම ඊට එහා ගැඹුරු අවබෝධයක් ලබාගෙන තිබෙනවා අපි දකින්නේ නැහැ. බුදුන් වහන්සේගේ ඉගැන්වීම මෙතෙන්ට ප්‍රයෝගී කරගත්තාම අපට තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ සම්මාදිට්ඨිය කියන එක වචනෙන් ඉගෙන ගත්තට මදි, එහි ආකාර දෙකක් තියෙනවා. ආකාර දෙකේ ප්‍රතිඵල දෙකක් තියෙනවා. එතකොට සමාජයේ ඉන්නේ මේ සම්මාදිට්ඨිය දෙකෙන් කොතනද? තමා ඉන්නේ සම්මාදිට්ඨිය දෙකෙන් කොතනද? තමාට බුදු සමයේ සැනසීම ලබන්න අවශ්‍ය නම් යායිත සම්මාදිට්ඨිය කුමක්දයි කෙනෙක් ධර්ම ශ්‍රවණය කොට, කල්යාණ මිත්‍ර සේවනය ලබා, තමාගේ අවබෝධය බවට පත් කරගන්න වෙනවා. පළවෙනි සම්මාදිට්ඨිය පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කර වදාරන්නේ අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේ පක්ඛා කියලා. මෙන්න මේ වදන් තුන ලියා ගත්තම අපට තේරෙන කරුණක් තියෙනවා. සාසවයි කියන එකේ තේරුම ආශ්‍රව නැත්තම් කෙලෙස් සහිතයි කියන එක. පුඤ්ඤභාගියයි කියන එකේ තේරුම පිනට නැඹුරුයි කියන එක. උපදිවේ පක්ඛා කියන එකේ තේරුම උපදීන් වශයෙන් හේතු ඉතුරු වී නැවත විපාක වෙන කියන එක. සාමාන්‍යයෙන් ඔය කෙනෙක් ජීවත් වෙනකොට අරමුණු රසයන් ගැනීමේදී ජීවිතයේදී යලි එබඳු දේවල් උපදින්න අවශ්‍ය හේතු චිත්තසංතානගතව ඉතුරු වෙනවා. ඒක තමයි උපදීන් කියලා කියන්නේ. ලෝභ හේතු, දේශ හේතු, මෝහ හේතු කියලා තියෙනවා. එතකොට එහෙම හේතු ඉතුරු නම් නැවත විපාක දෙනවා. එතකොට සම්මාදිට්ඨිය විපාකේ අයහපත් නැහැ. යහපත් විපාක. ඒවා එබඳු ඒ සම්මාදිට්ඨියට කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. ඒකට කියන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා. ඒකට කියන්නේ භවගාමී සම්මාදිට්ඨිය කියලා. මායතම් මෙතේකට ප්‍රකාශයක් කරන ලබනවා පුහුදුන් අය සතු සම්මාදිට්ඨිය කියන එක. මේක තවත් පැහැදිලි කරනවා නම් කර්මඵල පිළිබඳ විශ්වාසයක් ඇතිවි අකුසල කර්මයන් කළ දුකපාක දෙනවායි කියලා තේරුම් අරගෙන ඒන් තමා දන්නා පමණින් වැළකෙමින් සම්පූර්ණයෙන්ම නොවේ. පුණ්‍ය කර්මයන්ගේ නිරත වෙමින් මෙලොව හෝ පරලොව වශයෙන් යහපත් විපාක බලාපොරොත්තු වීම කර්මඵල විපාක විශ්වාසය කියලා කියනවා. ඒ මේකට පුහුදුන් සම්මාදිට්ඨිය කියලා කියන්නේ. පෘථග්ජන පුද්ගලයෙකුට සදහම් වැටහෙන්නේ නැති පුද්ගලයෙකුට මේ සම්මාදිට්ඨියට එහාට යන්න බෑ. ධර්මයේ තිබුණත් යන්න බෑ. නොතේරෙනවා නම් ධර්මයේ තිබුණත් යන්න බෑ. ඒක තේරුම් ගන්න වෙනවා. එහෙනම් මේ යන්න බැරි නම් මේ සම්මාදිට්ඨිය තුලවත් ඉන්න ඕනේ කියන එක එක අදහසක්. මොකද මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවට වඩා පාපකාරී ජීවිතයක් ගත කරමින් තමන් සහ සමාජය වනසා ගන්නවට වඩා මෙම සම්මා දිට්ඨියවත් පිළිගන්නේක හොඳයි. නමුත් මේ සම්මා දිට්ඨිය පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් වෙන්නා වූ සූත්‍ර දේශනාවල පැහැදිලි කරන කරුණක් තමයි කාරණා 10ක් පිළිබඳව විශ්වාසය කියලා මේකට කියන්නේ. ඒකට කියන්නේ සයි දසවස්තුක කියලා කියන්නේ. අනේ දසවස්තුක කියන වදනෙන් පැහැදිලි කරන ලබනවා විපාක ඇත කියන අර්ථයක්. දානීය විපාක ඇත, පුද පූජාවන් විපාක ඇත, කුසලාකුසල කර්මයන්ගේ විපාක ඇත, මවට පියාට කරන උවටැන් වල කරදර කිරීම වල විපාක ඇත, මෙලොවක් පරලොවක් ඇත, උපපාතික උපදීන සත්‍යයක් ඇත, සත්‍ය රසක් කොටගත් මහණ බමුණන් ලොවිය ආදී වශයෙන් යහපත් දෙයක් තුල ඒකට යහපත් විපාක හිමි වෙනවා කියන මේ විශ්වාසය තමයි ඔය දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒ තරම් බරපතලව හිතන්න අවශ්‍ය දෙයක් නැහැ. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී යම්කිසි පුද්ගලයෙකුට යහපතක් කළොත් ඔහු ප්‍රශංසා කරනවා නැත්නම් හිනාවක්පත් වෙලා යනවා. යම්කිසි පුද්ගලයෙකුට බැන වැදුනොත් ඔහු අපහු බැන වදිනවා වරුණාම ප්‍රශංසාවක් කරන්නේ නැහැ. පරිපාලන මට්ටමේදී ගත්තාමත් යම්කිසි පුද්ගලයෙක් වරදක් කළොත් ඔහුට දඬුවමක් හම්බ වෙනවා, යහපත් දෙයක් කළොත් ප්‍රසාද දීමනාවක් හම්බ වෙනවා. උසස් වීම සහ ප්‍රසාද දීමනා ලැබෙන්නේ නැහැ අයහපත් දෙයක් කළපුවම. ලැබෙන්නේ යහපත් දෙයක් කළපුවම. වර්තමාන සමාජයේ පවතින නීතිය තුල පවායසේ නම් යහපතක් කරාම ඊට යහපතට අදාළ පසු විපාකයක්. පැටුප වැඩිවීම හෝ පෞද්ගලික ලිපිගමන ප්‍රසාද වේපියක් යාම හෝ උසස් වීමක් ලැබීම හෝ බලන්න යහපත් ඇත්ත. අන්නේ වගේ මේ අප ජීවත් වෙනකොට පුද්ගලයෙක් වශයෙන් ජීවත් වීමේදී ඒ පුද්ගලයා කරන කියන ක්‍රියාවන්හිදී ඒවට විපාක වාරයක් මෙලෝ සහ පරලෝ වශයෙන් ආයු සහ ආයු වර්ණ සැප බල වශයෙන් හිමි වෙනවා. මෙන්න මේ තත්වයන් තේරුම් අරගෙන එසේ ජීවත් වීමට තමයි කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨියෙන් ජීවත් වෙනවායි කියන එක. නමුත් මේ වදන් වල ඇතුළත හොයලා බලුවම සාසවා කියන එකේ තේරුම කෙලෙස් සහිතයි. පුඤ්ඤභාග්‍යා කියන එකේ තේරුම ය පිනට නැඹුරුයි. ඒ විපාක දෙන සම්මාදිච්චයක් කියන වචනේ කියවෙනවා. මෙය එක්තරා ප්‍රාථමික සීමාවක්. මේ ප්‍රාථමික සීමාවට එන්නට බුදුරජාණන් වහන්සේ වදාළ ගැඹුරු දහම් මොකුත් දැනගන්න ඕන නැහැ. මෞපියන් ගුරුවරුන් කියලා දෙන්නා වූ සමාජයේ උගන්වනු ලබන්නා වූ යහපත සලසමු අයහපතින් මිදෙමු කියන තේමාව කෙනෙකුට පිළිගන්න පුළුවන් නම් ඔහු මේ කියන සම්මාදිච්චෙන් යුක්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. එයා පුද්ගලෙක් වශයෙන් තමයි මේ සම්මාදිච්චය ලබා තිබෙන්නේ. ඒක පුද්ගල සම්මාදිච්චය කියන්නේ අපි ඒකයි. ඊළඟ සම්මාදිච්චය විවරලේ කරලා බලන්න. අතිවික්‍රේ සම්මාදිච්චි දෙවෙනි වතාවට බුදුන් වහන්සේ වදාරනවා. තවත් සම්මාදිච්චයක් තියෙනවා. අන්න ඒ තමයි මේ සමාජයේ බහුතරයක් තාම එහෙම දෙයක් තියෙන බව හෝ වටහාගෙන නැත්තේ. අන්න එයයි අපිට පැහැදිලි කරන්න අවශ්‍ය කාරණේ වන්නේ. අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. ඒකට කියනවා ආර්ය සම්මාදිච්චය කියලා. එහි ආසව වෙනුවට ඉස්සලා තිබුණ එකේ සාසවා කියලා තිබුණ එක වෙනුවට මෙතන අනාසවා. දුක්වලට උපදින හේතු ෂය වෙනසොලුයි. ඒ වගේ මේ ආර්ය සම්මාදිච්චය තුළ තව තියෙන විශේෂිත දෙයක් පැහැදිලි කරනු ලබනවා ලෝකුත්තර මග්ගංගා. ලෝකුත්තර මග්ගංගා කියන්නේ ලෝකෝත්තර මාර්ගාංග කියන එක. ලෝකෝත්තර මාර්ගාංග කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් අන්න රහස එළිවෙන තැන. ආර්ය සම්මාදිට්ඨියට පත්වන පුද්ගලයන් තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියනා වූ මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වෙන්නේ. දසවස්තුක සම්මාදිට්ඨියේ හික්මන පුද්ගලයාට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරන්න හමුවන්නේ නැහැ. ඔහු කරන පුණ්‍යක්‍රියාවන්ට අනුව මිනිසුන් අතර හෝ දෙවියන් අතර හෝ පුණ්‍ය විපාක විඳින්න පුළුවන්. එතකොට මේකේ රහස මේකනේ. බෞද්ධයින් බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළ දහම් උදව් කරගෙන නිවීමක් සැනසීමක් ප්‍රාර්ථනා කරන ලබනවා නම් ඔවුන් දසවස්තුක සම්මාදිට්ඨිය නැමැති හිරගය තුල සිර වී සිට බෑ. ඔවුන් ධර්මශ්‍රෝණය කොට ආර්ය සම්මාදිට්ඨියට අවතීර්ණය වෙන්න ඕන. කවදාවත් දසවස්තුක සම්මාදිට්ඨියට මාර්ගඵල ගේන්න බෑ. මාර්ගඵල නැත්නම් නිවීමකුත් නැහැ. නිවීම කියන්නේ මාර්ගඵල පිළිබිඹු ලබන දේ. මාර්ගඵල ලබන්ට ආර්ය සම්මාදිට්ඨියට එන්න වෙනවා. දැන් මේ දසවස්තුක සම්මාදිට්ඨියේ හික්මන්නේ කවුද? ආර්ය සම්මාදිට්ඨියේ හික්මන්නේ කවුද කියන එක ධර්මස්සවණයෙන් තේරුම් ගන්න වෙනවා. දසවස්තුක සම්මාදිට්ඨියේ හික්මන්නේ මෞකුසින්දී ජීවිත අවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයා. භික්ෂුවක් වශයෙන්, භික්ෂුණියක් වශයෙන්, උපාසක කෙනෙක් වශයෙන්, උපාසිකාවක් වශයෙන්, කාය වචන සිත සංවර කරන, ශික්ෂාපද සංවරයෙන් යුක්තව ජීවත් වෙන පුද්ගලයා. පුද්ගලයෙකුට එහෙම කාය වචන සිත ශික්ෂාපද මට්ටමින් සංවර කරගෙන හැකිතාක් පාපයෙන් වැළකී ජීවත් වෙන්න පුළුවන්. ඒවට විපාකක් පවතිනවා. සදහම් නොයැටෙන්නේ නම් මේ தත්ත්වය සමාජයේ තියෙන්න වෙනවා. එතන මා තේරුම් කරන තව වදනක් තියෙනවා ඔබට තේරුම් ගන්න. ඒ දහම් සහ සදහම් කියන දෙක පිළිබඳව තේරුම් ගන්නට වෙනවා. අපට මව්පියන්, ගුරුවරුන්, නැත්නම් ආචාර්යවරුන් දහම් කියා දෙන්න දන්නවා. ආචාර ධර්ම පද්ධතියන් කියලා කියන්නේ සමාජයට අවශ්‍ය දහම්. දහම් වලින් කෙනෙක් සුචරිතේ හැසිරෙන්න පුළුවන්කමක් තියෙනවා. සමාජයේ යම් ආකාරයක සුචරිත බවකට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් බුදුන් වහන්සේ එලි කළ දේ දහම් ඉක්මවා යමින් දහම් තුලක් තියෙන සදහම් නම් වූ දෙයක්. සද්ධම්මෝ පරම දුර්ලභෝ කියන වචනෙන් සදහම් දේශනා කරනු ලබන්නේ බුදුරු පමණයි. අනිත්යයට සදහම් කියන කොටස එලි කරගන්න පුළුවන් කමක් නැහැ. එබැවින් අර පෘථග්ජන පුද්ගලයා දහම මුල් කොටගෙන ජීවත් වෙනවා. ඒ දහමට ඔහුට විපාක පවතිනවා. ඒ විපාක මෙලොව සහ පරලොව වශයෙන් ආයවර්ණ සබ්බල කියලා පසුගිය ධර්මදේශනාවක් ඔස්සේ අපි පැහැදිලි කළා. මනුස්ස සෝභග්ගං උප්පජ්ජති, දිව්‍ය සහව්‍යතං උප්පජ්ජති කියන වදන් උදව් කරගෙන ඒ යහපත් පුණ්‍යක්‍රියා හේතු කොටගෙන සෞභාග්‍ය මිනිස්සෙක්, එහෙම නැත්නම් මහේසාක්‍ය දෙවි කෙනෙක් ආදී වශයෙන් උපත ලබනව පැහැදිලි කරලා තිබෙනවා. එතකොට පුද්ගල සම්මාදිට්ඨිය තුල පවතින්නේ පුද්ගල සංවරයක්. එහි ආර්ය භාවයට පත්වීමක් හෝ ඊට අවශ්‍ය දහමක් නැහැ. ඒ පුද්ගල සංවරය තුළ ඔහුට අයහපතක් සිදුවන්නේ නැහැ. මෙලොව සහ පරලොව වශයෙන් ආයවර්ණ සැපවල නම් වූ ලෞකික විපාකවලට හිමිකම් කියන්නේ සිදු වෙනවා. ලෞකික සුවය හිමි වෙනවා. නමුත් ලෝකෝත්තර සුවයට අතවනන්න මේ දසවස්තුක සම්මාදිට්ඨිය සෑහෙන්නේ නැහැ, ප්‍රමාණවත් නැහැ. අන්න ධර්ම ශ්‍රවණය කොට අපි තේරුම් ගන්න ඕන කරුණ තමයි මේ ලෞකික සම්මාදිට්ඨිය ඉක්මවා යමින් ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත්වීම සඳහා අප විසින් බුදු පියාණන් වහන්සේ වදාළ දහමෙන් ඉගෙන ගත යුත්තේ කුමක්ද කියන එක. මෙයයි අප ඉගෙන ගන්න ඕන කරුණ, තේරුම් ගන්න ඕන කරුණ. අන්න ඒ ඉගෙන ගන්න කොටසට තමයි මම මතක් කළේ පරියාප්ති ශාසනය කියලා, පරියාප්තිය කියලා. ඒ පරියාප්තියේ ඉගැන්වීම වල යම් වරදක් තිබුණොත් අපට එතනින් එහාට අවශ්‍ය ප්‍රතිපාදන ලැබෙන්නේ නැහැ. යායුතු මගේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එබැවින්නේ බුදුන් වහන්සේ සදහම් යනුවෙන් දේශනා කළ ආර්ය සම්මාදිට්ඨිය පිළිබඳව අපි තේරුම් ගන්න වෙනවා. දැන් දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන්නේ මොකක්ද? අත්ති කුසලානං අකුසලානං විපාකං, නැත්නම් සුක්කට දුක්කට විපාකං, මාමාවට කරන පියාට කරන උපස්ථාන විපාකයත්. ඒක තමයි අත්ති කියන එක. ඒකත් විශ්වාස කරන්නේ නැති අය තමයි දසවස්තුක මිත්‍යාදිෂ්ඨියේ ඉන්න අය කියලා කියන්නේ. ඔවුන්ගේ ආගම ඒක. ආගම කියන එකේ තේරුම ඔවුන් කරන දුස්චරිත ක්‍රියාවලින් ඔවුන්ට සැප ලැබේවි කියලා කල්පනා කරමින් ඒ තුල ඇලී ගැලී සිටමින් ජීවිතේ දුකටපත් කරගන්නවා, මරණින් මතු යන එන තැන් අපාගාමී කරගන්නවා. එබැවින් මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන එක, දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන එක යම් පියවරක ඉදිරියට පැමිණීමක්. ඔය අපිට උගන්වපු සමාජයේ, අපේ මව්පියන් අපට අවවාද දුන්න සමාජයේ බහුතරයක් මේ යහපත් මිනිසුන් කියලා කතා කරන අය ඔය කියන දසවස්තුක සම්මාදිට්ඨියේ අඩු වැඩි වශයෙන් ඉන්න අය. නමුත් දසවස්තුක සම්මාදිට්ඨිය තුල හැසිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිවීම සැනසීම නම් වූ උත්තරීතර සෝය කියන එක හිමි වෙන්නේ නැති බව බුදුන් වහන්සේ මනවින් වදාරලා තිබෙන්නේ මේ සූත්‍රයේ තමයි. ඒවා හිමි වෙන්නේ ලෝකෝත්තර මග්ගංග හිමි වෙන්නේ අරියා අනාසවා ආර්ය වුණාම සහ ආසව ශේකරන්ත දුක්වලට හේතු ශේකරන්න පුළුවන් වුණා. මෙන්න මේ ආර්ය භාවයට පත්වීම සඳහා භාවිතා කරන්නට ඕන සම්මාදිට්ඨිය කුමක්දයි අනතුරු හොයාගන්න වෙනවා. අරක අපි කියුවා පින්පව් විපාකයේ සම්මාදිට්ඨිය කියලා. මේකට කියනවා චතුස්සත්‍ය සම්මාදිට්ඨිය කියලා. අපි මේ දෙකට තව වදනක් ප්‍රදන්න තේරුම් ගන්න උත්සාහ කරමු. එතකොට මේ සමාජයට මේව වටහා ගන්න පහසු වෙනවා. දැන් අපි කරන ක්‍රියාවලට කියනවා පුණ්‍ය කර්ම කියලා මේ දසවස්තුක සම්මාදිට්ඨිය ඇතේ. එතකොට ඔවුන්ට මෙලොව සහ පරලොව වශයෙන් ආයවර්ණ සැපවල විපාක හම්බ වෙනවා. ඒක මගක් වශයෙන් ගත්තොත් අපි කුමක්ද ඒකට දෙන නම? ඒකට දෙන්න පුළුවන් නම තමයි කර්ම මාර්ගය. අන්න දසවස්තුක සම්මාදිට්ඨියේ හික්මෙන පුද්ගලයා ඉන්නේ කර්ම මාර්ගය තුල. ආර්ය සම්මාදිට්ඨියට දෙන්න පුළුවන් නම කුමක්ද? ඒකට කියන්න පුළුවන් ධර්ම මාර්ගය කියලා. ධර්ම මාර්ගයේ යතොත් මාර්ගඵල හිමි කරගන්න පුළුවනි, කර්ම මාර්ගයේ යතොත් ආයවර්ණ සැපබල හිමි කරගන්න පුළුවනි. ධර්ම මාර්ගයේ ප්‍රතිඵල කර්ම මාර්ගයට ගේන්න බෑ. කර්ම මාර්ගයේ යන්නා ධර්මස්සෝණයකට ධර්ම මාර්ගයට එන්න වෙනවා. සමහර විට ඔබට ඒ පොතේ මේ වදන් දෙක නොතිබෙනවා වෙන්න පුළුවන්. අසා නැතුවා වෙන්න පුළුවන්. නමුත් මායේ ගලපනු ලැබුවේ තේරුම් ගැනීම පහසුව සඳහා. අන්න මේ පෘථග්ජන කියන පුද්ගලයන් අතර ඉන්න යහපත් පුද්ගලයා, ස්ත්‍රී හෝ පිරිස, ගිහි හෝ පැවිදි, යටත්ව සිටින්නේ කර්ම මාර්ගයට. ඔහු පුද්ගලයෙක් වශයෙන් නම් සංවර වෙන්නේ. ඔහු ශික්ෂාපද සංවරය නම් සිටින්නේ. ඔහු යටත් වෙලා ඉන්නේ කර්ම මාර්ගයට. කර්ම මාර්ගයේ ඔහුට අනාගත විපාක හිමි වෙනවා. නමුත් කර්ම මාර්ගයේ හැසිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ධර්ම මාර්ගයේ ප්‍රතිඵල අපේක්ෂා කළාට කවදාවත් ලැබෙන්නේ නැහැ. එබැවින් ආර්ය සම්මාදිට්ඨිය තුළ තමයි ධර්ම මාර්ගයේ පවතින්නේ. ආර්ය සම්මාදිට්ඨියට එන්න අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ආර්ය අනාර්ය කියන වචන දෙක ভারত සමාජයේ තිබුණ එකක්. තිලෝක බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වෙන්න පෙර ඉන්දියානු සමාජයේ හිටියා වූ අය කළු සමක් ඇති අය කියලා කියනවා. සංක්‍රමණික පෙරසක් හිටියා ඒ රටට. ඒ සංක්‍රමණිකයන්ගේ හැම සුදුයි කියලා කියනවා. දැන් මෙතන මේ කළු සුදු ભેදය මුල් කොටගෙන අදත් එහෙම පවතිනවා යම් රටවල සුදු හැම ඇති අය උසස් කළු හැම ඇති අය පහත් කියන අර්ථයෙන් තමයි මේ ආර්ය අනාර්ය කියන වචනේ පාවිච්චි කළේ. ආර්ය උසස් කියන අර්ථය, අනාර්ය පහත් කියන අර්ථය. තිලෝක බුදුපියාණන් වහන්සේ මේ වදන් දෙක ගනු ලැබුවා. හැබැයි හැමේ තියෙන චර්මයේ තියෙන කළු සුදු මුල් කොටගෙන නෙමෙයි. උන්වහන්සේ වදාළ මග තේරුම් ගන්න අය ආර්යයන්, උන්වහන්සේ වදාළ ප්‍රාථමික මග තේරුම් ගන්න අය අනාර්යයන්. නමුත් මේ බුදුවරු ලෝකට පහළ වෙන්නේ අනාර්ය සත්‍යයක් දේශනා කරන්න නෙමෙයි. බුදුරු පහළ වුණත් නැතත් මේ අනාර්ය සත්‍ය කියන එක ලෝකේ යම් යම් තැන්වල යම් යම් ආගම් යටතේ පවතිනවා. බුදුවරු ලෝකට පහළවන්නේම ආර්ය සත්‍ය දේශනා කරන්න. එබැවින් අපි ආර්ය සත්‍යෙන් වියුක්තව ආර්ය සත්‍ය පිළිබඳ දැක්ම හිමි කරගන්න නැතුව බෞද්ධ කියලා කීවට මට නම් වැටහෙන්නේ නැහැ ඇයි අංග සම්පූර්ණ බෞද්ධකම. මට නම් වැටහෙන්නේ නැහැ ඇයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් සහිත බෞද්ධකම. මට නම් වැටහෙන්නේ නැහැ ඇයි ධර්ම මාර්ගයක් තිබෙන බව කර්ම මාර්ගය වෙනවා. එබැවින් මේ සම්මාදිට්ඨියේ ආකාරය, මේ චතුස්සත්‍ය සම්මාදිට්ඨියේ ආකාරය තියෙන පාළි වදන හොයාගෙන ඒ වදන ඔස්සේ මේ සම්මාදිට්ඨිය කොහොමද කියලා තේරුම් ගන්න අපේ කාලේ අපි ගන්න ඕන. අර පළමු සම්මාදිට්ඨියට දානේ විපාක ඇත, පූජා විපාක ඇත කියන විපාක ඇත වදනක් භාවිතා කළා වගේ මේකට සිංහලෙන් කියන්න ඕන දුක දනීද, දුකට හේතුව දනීද, දුක නැති වූ තැනද දනීද, මාර්ගයේ දනීද, එපමණකින් ආර්ය සම්මාදී ඇත්තෙක් සම්මාදිට්ඨිය ඇත්තෙක් වේ කියලා. ඒ පාලියෙන් කියනවා නම් දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං, අයං උච්චති ති වික්ඛවේ සම්මාදිට්ඨි. අන්න දුක්ඛය කුමක්දයි අවබෝධ වෙන්න ඕන දුක්ඛේ ඥානං. දැන් මේ පිළිබඳ තියෙන වදන්වැල් සියල්ල විස්තර කරන්න මට මේ කාලේ නෙවෙයි. ඉදිරියේදී යම් යම් තැන්වලදී අපි මේ වදන්වැල් විස්තර කරන ලබනවා. මේ වදන්වැල් ඔක්කොම එකතු කරගත්ත තැනක් තියෙනවානේ. ජාතිති දුක්ඛා ජරාපි දුක්ඛා කියන යන්න නැතුව ඒ ඔක්කොම එකතු කරපුවම සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. පංච උපාදානස්කන්ධය තුල තියෙන දේවල් පංච උපාදානස්කන්ධයයි දුක. ඒක පිළිබඳ අවබෝධය තමයි යුක් දුක්ඛේ ඥානං වන්නේ. දැන් දුක්ඛේ ඥානං බවට පත්වීම සඳහා ඔබ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කියන මේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම හදාරන්ට වෙනවා. අන්නාර දසවස්තුක සම්මාදිට්ඨියේ සංවරය ඉන්න පුද්ගලයාට පංචස්කන්ධය පිළිබඳ වචන පහ පාඩමක් තියෙන්න පුළුවන්. එතනින් එහාටය හදාරා බැලූ බවක්. ඒ තමන් ළඟ සිදුවෙන දෙයක්. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය ධර්මයේ පදනමයි කියන මේ අවබෝධය උන්ට ලැබිලා නැහැ. අන්න අප මේ ධර්මදේශනාවන් ටිකක් ඉවසීමෙන් පොඩි පොඩි කරුණු පැහැදිලි කරමින් ඉදිරියට ගනු ලබන්නේ බහුතරයක් සඳහාම අවබෝධය ලබා දීමේ අරමුණෙන් යුක්තව. කුමක්ද පංචස්කන්ධය කියන්නේ? පංචස්කන්ධය කියන වදනේ ව්‍යවහාරයේ පාවමේ සමාජයේ බුදුන් වහන්සේ වදාළ අර්ථයෙන් මෑත වැරදි අරුත් සඳහා යොදාගෙන තිබෙන බව අපට ඇසෙනවා, අපට පෙනෙනවා, ඇතැම්ම විහාර කරනවා දකිනවා. එබැවින් බුදුන් වහන්සේ වදාළ ස්කන්ධ පංචකය තේරුම් ගන්න නැතුව ස්කන්ධ පංචකය තුළ තිබෙනා වූ ආර්ය අනාර්යතාවයන් තේරුම් ගන්නේ කොහොමද? ඒ ආර්ය භාවය සහ අනාර්ය භව තේරුම් ගන්නට පළමුව ස්කන්ධ පංචකය තේරුම් ගන්න ඕන. මෙබැවින් මා කියනවා මෙහෙම කරුණක්. සම්මුති සත්‍ය එහෙම නැත්නම් ශික්ෂාපද විනය දේශනා කරන ලැබුවේ පුද්ගලයා මුල් කොටගෙන පුද්ගලයාගේ සිත කය වචන සංවර කරන්නට. ඒකට ශික්ෂාපද සංවරය කියලා කියනවා. ඊට එහාගේ මේ ධර්ම තේරුම් ගන්න පුළුවන් අයට බුදුන් වහන්සේ ශික්ෂාපද ඉක්මවා යමින් යම් ධර්මයක් දේශනා කළා. ඒකට කියනවා ධර්ම විනය. ශික්ෂාපද විනය, ධර්ම විනය. ශික්ෂාපද විනය තුලින් පරලෝ අභිවෘද්ධිය සරසා ගන්න පුළුවන්, අපාගතෝත්පත්තියෙන් අත මිදෙන්න පුළුවන්. නමුත් ධර්ම විනයෙන් තමයි අපට මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ශික්ෂාපද විනයට මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරන්නට බැහැ. මේක තේරුම් ගන්න වෙනවා. එබැවින් මේ ධර්ම විනය මුල් කොටගත්තේ කුමක් මුල් කොටගෙනද? ධර්ම විනය දේශනා කළේ කුමක් මුල් කොටගෙනද? මෙන්න මෙතන තමයි මේ සමාජයට තේරුම් ගන්න බැරි වෙලා තියෙන ගැටලුව තියෙන්නේ. ඔවුන් සමහර විට ශික්ෂාපද භාවිතා කරමින්, ශික්ෂාපද රකමින් එය ධර්ම විනය කියලා කල්පනා කරනවා ලබනවා. මට නොයැටෙන කරුණක් තියෙනවා. නොයැටෙනවා නෙවෙයි, මා සොයා බැලුව කරුණක් තියෙනවා. ඒ මෙහෙමයි. තිලෝකු බුදු පියාණන් වහන්සේ සතිය සම්මා සම්බෝධියෙන් පසු ගත වූ 20 වසරක කාලයක් තුළ සතිය ශාක පරිසික්ම වීම සඳහා කිසිදු ශික්ෂා පදයක් භාවිතා නොකළ බව අපි අහලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා, දැකලා තියෙනවා. අනතුරුව තමයි පුද්ගලයන් සසුන් ගත වෙන විට දහම නොවටහාගෙන ඔවුන් පාලනය කිරීම සඳහා ශික්ෂා පද පැනවුවයි කියලා කියන්නේ. දැන් මා හිතන දේ, මා ඔබෙන් විමසන දේ තමයි මුල් වසර 20 තුල ශික්ෂාපද පැනවුවේ නැතිනම් මුල් වසර 20 තුල මාර්ගඵල පිළිවෙලින් නිවීම ප්‍රත්‍යක්ෂ කරගත් සංඛ්‍යාව වැඩි නම් ශික්ෂාපද පැනවීම පසුවට වඩා එහෙනම් ඔවුන් මේ මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරගන්න සඳහා භාවිතා කළේ ශික්ෂාපද විනයද? නැහැ, විය නොහැකි. අන්න ශික්ෂාපද විනය ඉක්මවා යමින් පවතිනා වූ තව විනයක් මේ සද්ධර්මය තුළ සම්බුදු සසුන තුළ තිබෙන බව හිතන්න සාක්ෂියක් වේ. එබැවින් එයට තමයි ධර්ම විනය කියලා කියන්නේ. ඔය අරුණවතී කියන සූත්‍රයේ අභිව මහරහතන් වහන්සේ බඹලොව සිට කළා වූ කාහල නාදයක් පිළිබඳව සඳහන් වෙනවා. එහි පෙන්වන්නේ යෝ ඉමස්මින් ධම්ම විනේ අපමත්තෝ වියස්සති පහය ජාති සංසාරං දුක්ඛ සම්තං කරිස්සති කියලා. යමෙක් මෙම ධර්ම විනේහි අප්‍රමාදව වාසය කරන්නේ නම් සසර නැවත උපතට තියෙන හේතු අතහැර දමා සියලු දුක් කෙලවර කරනවා. එබැවින් අපට ශික්ෂා පද විනයයි ධර්ම විනයයි දෙකක්ද එකක්ද කියන එක පිළිබඳ පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. ශික්ෂා පද විනේ විනේ තිහික්මීමක් තියෙනවා, ප්‍රතිඵල විපාකකුත් තියෙනවා. නමුත් ඒක පුදුන් බව තුල තියෙන බව තමයි මා දන්නේ සහ ඔබ අවබෝධ කරගත යුත්තේ. එහෙමනම් ධර්ම විනය දේශනා කරන්න, ආර්ය විනය දේශනා කරන්න ස්ත්‍රී පුරුෂ භාවයෙන් භාවයේ ප්‍රශ්නයක් නැති, ගිහි පැවිදි භාවයේ ප්‍රශ්නයක් නැති, සෑම දෙනා තුළම සිදුවෙනව මේ අපට පෙනෙන ධර්මතාවයේ ඉක්මවා ගියා වූ සියුම් දහමක් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ දහමට තමයි කියන්නේ අපි ළඟ මොහොතක් මොහොතක් පාසා ඇති වෙමින් නැති වෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකය කියලා. ස්කන්ධ පංචකය අර ජීවිතේ ඉපදිලා ජීවිතාවසානේ නැති වෙනවා වගේ බොහොම කල් තියෙන්නේ නැහැ. ක්ෂණිකව හටගෙන ක්ෂණිකව නැති වෙනවා. ඔබ කල්පනා කරන්නකෝ, ඔබට උපදින තරහ, බය, ශෝකය, කනගාටුව, දුක, සතුට ආදී මේ දේවල් අනන්ත මෙහෙම හැංගීම් උපදිනවා. ඒවා සත්‍යව සදාකාලිකව තියාගන්න බෑනේ. කැමැතුණත් නැතිුණත් ඒවා අහිමි වී යනවා, නැත්තම් නැති වී යනවා. මෙබැවින් අපි ළඟ අපි බලාපොරොත්තු නොවන, අපි නොපතන ෂණික හටගැනීමක් සහ ෂණික නැසීමක් සිදු වෙනවා. මේ ෂණික හටගැනීම සහ මේ යාමට කියන්නේ ස්කන්ධ පංචකය ආගේ ඉපදීම මැරීම. සැබවින්ම අපගේ ආයු කාලය එපමණයි. මේ තේරුම් ගන්න වෙනවා. අපේ උපන් දින සහතිකේ හැටියට අපිට ළමා කාලයක් තිබුණා. අපි ඉදිරියට ජීවත් වුණොත් ඉදිරි කාලයකුත් තිබෙනවා. එහෙම අපට උපකල්පනය කරන්න පුළුවන් ලෞකික මට්ටමේදී. නමුත් අප ජීවත් වෙන්නේ දැන්. දැන් ජීවත් වෙනකොට අතීතයේ ගත වීමමාරයි. අනාගතේ පැමිණ නැහැ. දැන් සිදුවෙන සිද්ධිය අපි ළඟ. කයක් සහිත පුද්ගලයෙක් ළඟ අපි ළඟ දැන් සිදුවෙන සිද්ධිය කුමක්? ඒ මෙන්න මෙහෙමයි සිදුවේ. ඒ ඇතැම් විට ඇසට රූපයක් හමු වීමක්. ඒ ඇතැම් විට කනට ශබ්දයක් හමු වීමක්. ඒ ඇතැම් විට නාසයට ගන්ධයක් හමු වීමක්. ඒ ඇතැම් විට දිවට රසයක් හමු වීමක්. ඒ ඇතැම් විට මනෝද්වාරික ලෝභ දේශ මොහකාරී දෙයක් හමු වීමක්. පහක් නැහැ, මේ හයක් නැහැ, මේකෙන් එකයි. මෙන්න මේ එකත් එක්ක තමයි අපි ජීවත්. මේ එකට කියන්නේ ඇසට නම් රූප රූපය, කනට නම් ශබ්ද රූපය, නාසයට නම් ගන්ධ රූපය, දිවට නම් රස රූපය, කයට නම් පොට්ටබ්බ රූපය, සිතට නම් ධම්ම රූපය. අන්නේ රූපය මුල් කොටගෙන අප ළඟ සිදුවෙනා වූ සියුම් ක්‍රියාදාමයක්. ඒ රූපය අපි විඳින්න ඕන. සැප දුක් උපේක්ෂාවසෙ. ඒකට කියනවා වේදනා කියලා. ඇසේ නම් රූපය විඳිනවා, කනේ නම් සද්දේ විඳිනවා, නාසේ නම් ගන්ධේ විඳිනවා, දිවේ නම් රස විඳිනවා, කයේ නම් පොට්ටබ්බ විඳිනවා, මනෝද්වාරයෙන් නම් තරහ වෛර ප්‍රෝධ ආදී දේවල් විඳිනවා. වින්දනේ අනුසතත නොව සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් කැමති නම් සැප වශයෙන් විඳිනවා, අකමැති නම් දුක් වශයෙන් විඳිනවා. ඒ වින්දනේට යටත්වන්නේ හමුවන රූප රූපයයි, සද්ද රූපයයි, ගන්ධ රූපයයි, රස රූපයයි, පොට්ටබ්බ රූපයයි. චක්කුංච පටිච්ච රූපං උපපච්චති සුඛං සෝබනස්සං අයං රූපස්ස ආස්සාදෝ. මේ එක සූත්‍රයකින් මම ඔබට අදාප්ප කොටසක්. ඇසට රූපයක් හමු වීමේදී සොම්නස සහ සතුට උපදිනවා. ඒක තමයි රූපේ ආස්වාදය. එතකොට රූපේ ආස්වාදය කියන්නේ ශරීරයේ ආස්වාදය නොවෙයි රූප ආරම්මණයේ ආස්වාදය. මේක සෝතන්ත පටිච්ච සද්දං කියලා ගත්තොත් එහෙම නැත්නම් ශබ්ද රූපං ශබ්ද රූපයක් පටිච්ච වීමේදී අපට උපදින ආස්වාදයක් සතත සොම්නස, ඒ තමයි ශබ්ද රූපයේ ආස්වාදය. මෙහිදී අපට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මනම් වූ හය ආකාර රූප ආරම්මන උදෙසා ආස්වාද හයක් උපදිනවා, වේදනා හයක් උපදිනවා. නමුත් පංචස්කන්ධ විග්‍රහයේදී මේ තත්වයන් නොවේයි පොතපත විවේචනය විස්තර කරන්නේ සහ බහුතරයක් සමාජයේ තේරුම් අරන් ඉන්නේ. අන්න පංචස්කන්ධය නිර්වෘද්ධ නැද්ද, පංචස්කන්ධයේ විග්‍රහය වැරද්ද කියලා සමාජයේ තේරුම් ගන්න වෙනවා. මාප කිසිවිටකත් ප්‍රකාශ කරන්නේ නැහැ මා පවසන දේ හරි එහෙම පිළිගන්න කියලා, ඔබ කල්පනා කරලා තේරුම් ගන්න වෙනවා. මොකද ධර්මයේ යටපත් වූයේ නොබබලයි කියලා කියනවා. පරියාපි ශාසනයේ වැරදුණු ප්‍රතිපත්ති ප්‍රතිවේද නැහැ කියලා මම මුලිනුත් ඉදිරිපත් කළා. පංචස්කන්ධය මුල් කොටගෙන බුදුන් වහන්සේගේ ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසමුප්පාදයේ දේශනා කරලා තිබෙනවා. පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ මුල් කොටගෙන බුදුන් වහන්සේ ආර්ය සම්මා දිට්ඨිය දේශනා කරලා තිබෙනවා. පංචස්කන්ධ ධර්මතාවයේ වැරදි අවබෝධයක් එතනින් එහාට මේ සත්‍යයගේ නිවීමේ ගමන් මඟ වළකනවාමයි. ඒක හිතාගන්න වෙනවා හොඳටම. මාද පාසල් කාලේ ඉගෙන ගන්නා විට රූපය anu පඨවි ආපෝ තේජෝ වායු හතර බවත් වේදනා සංඥා සංකාර නාම බවත් නාම රූප මෙසේ පංචස්කන්ධය වෙන් කළ බවත් මට මතකයි. නමුත් මෙහෙම වුණහම පොඩි ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව විසඳගන්න උත්තරයක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් කිසිවිටකත් පෙර ඉගැන්වීමක් රස ඉගැන්වීමක් සහ ගැටෙන්න බෑ, පරස්පර වෙන්න බෑ. අපි ඒක තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගැනීමේදී මම ඔබට මේ දේ කියන්නම්. රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බ ධම්ම සයාකාර අරමුණ. සයාකාර අරමුණු වලට මේ ඉන්ද්‍රයන්ගෙන් බැඳීම නිසා හට ගන්නා වූ තණ්හා වලට කියන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, සයවිද තණ්හාව. තණ්හක්කයෝ සබ්බ දුක්ඛං දිනාති, සියලු දුක් දිනන්න තණ්හාව ශය කරන්න වෙනවා. එහෙනම් රූපේදී රූප තණ්හාව, ශබ්දේදී ශබ්ද තණ්හාව, ගන්ධේදී ගන්ධ තණ්හාව, රසේදී රස තණ්හාව හඳුනාගෙන ඒ මොහොතේ දුරු කරන්න වෙනවා. දැන් රූපය කියලා ශරීරය ගත්තයින් පසුව හය ආකාර තණ්හාවක් දුරු කරගන්නේ කොහොමද? වටහා ගන්න බෑනේ. රූපය කියලා ශරීරය ගත්තාම සය ආකාර අරමුණු වලින් ගන්නා වේදනාව නෙවෙයි නිවිඳීමට එන්න ඕනේ. අපි විඳින්නේ හැම විටම සය ආකාර වේදනාවක්. නමුත් රූපය ශරීරයම වේදනාවට විඳින්න දෙයක් නැතුව යනවා. ත්‍රිපිටකයේ තුලාපවතුල පවතිනා වූ විවිධ සූත්‍ර දේශනා පදනම් කරගෙනයි මා මේ මතක් කරන්නේ. එබැවින් අප හැම දෙනා ළඟම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව අරමුණු ගැනීමේදී අරමුණ පිළිබඳ විශ්ලේෂණයට තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. ඒ ශබ්දයේදී නම් ශබ්ද රූපයේ මුල් කොටගත් වේදනා සංඥා සංකාර විඥාන. වේදනා මා ඔබට මතක් කළා, සංඥාව මතක් කරගන්න. තිල් පාට ආදී වශයෙන් ඇසට නම් රූප, ගුවන් ඥානයක ශබ්ද විමස්සක ශබ්ද ආදී වශයෙන් කනට නම් ශබ්ද හඳුනන්න පුළුවන් හැකියාවට තමයි සංඥාව කියන්නේ. මේ සංඥාවෙන් පසු මේ අරමුණ කෙරෙහි ඇතිවෙනා වූ ඇලීම හෝ ගැටීම සමග මුලාවක් සිදු වෙනවා. ඒකට තමයි සංකාර කියලා කියන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර කියන හතරෙන් සිදුවන දෙය ප්‍රතික්ෂේප කිරීමකින් පිළිගැනීමකින් හරි වැරදි කිරීමකින් තොරව සිදු වූ ආකාරයෙන් පිළිගැනීමට කියනවා විඥාන කියලා. මෙවිත මිනිසුන් කොතරම් හිටියත්, කාන්තාවන් කොතරම් හිටියත්, කාර්තව්‍යයන් මොනතරම් දේවල් කළත් අන්තිමට හැම දෙනා ගාවම උපදින්නේ වර්තමානයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. මේ පහ ඉපදෙන බව දැනගත්තත් නැතත් පොහොදුන් පුද්ගලයාගේ ස්වභාවය තමයි මේ උපදින දේවල් සමග ඇලීමක්, ගැටීමක්, මුලාවක් නැමැති බන්ධනයක් ඇති කරගන්නේ. බැඳීමක් ඇති කරගන්නේ. ලෝක ජීවත් වීමේදී කෙනෙකුට පණ ඇතිතුරු ජීවත් වීම සඳහා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඇති වෙන්න ඕන. නමුත් එයම අල්ලා ගත්තාම ඒකට කියනවා පංච උපාදානස්කන්ධ කියලා. දැන් එතකොට පංච උපාදානස්කන්ධා දුක්ඛා පංචස්කන්ධා දුක්ඛා නෙවෙයි. අන්න ආර්ය සම්මා දිට්ඨියට එන විට දුක කියන්නේ ඉදීම ලැබීමේ මහලවීම මරණීම කියන වචන ගොඩක් පාවිච්චි කරන්න එපා. ඒ ඔක්කගෙම සාරාංශය ගන්න. යම් තැනක පංච උපාදානස්කන්ධයේ 15 වේද ඇසෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ කයෙන් ස්ත්‍රී පුරුෂ ගීපේදෙන්තරව ඔවුන්ට දුක තියෙනවා. පංචස්කන්ධා දුක්ඛා යන වෙන වදාළ වදනක් මට ත්‍රිපිටකේ හමුවන්නේ නැහැ. දැන් බුදුන් රහතුන් වැනි අය ජීවත් වීමේදී ස්කන්ධ භාවිතා කළා. ඒවායේ උපාදානෙන් මිදුණා වූ ක්‍රියාසිත සහිත පංචස්කන්ධ ධර්මතාවයන් පහළ වුණා. ඒවායේ විඳින්න බාර ගන්නෙක් දුක් විඳින්නෙක් නැහැ. එබැවින් තමයි අවුරුදු 5 පසු උන්වහන්සේ සැනසී ජීවත් වුණායි කියලා කියන්නේ. පරිණිම්බිතෝස භගවා පරිණිබ්බානාය ධම්මං දේශේති කියන්නේ අවුරුදු 35 දී උන්වහන්සේ නිවීම සඳහා ධම්ම දෙසුවයි කියන එක. එතකොට පරිණිම්බිතෝස භගවා අවුරුදු 80ට දැම්මොත් ඉන්පස්සේ දේශනා කරපු ධහමක් නැහැනේ උන්වහන්සේ. නමුත් පිරිණුවන් වැඩලා පිරිණුවන්ට පත් වෙලයි ධර්ම දේශනා කරලා තියෙන්නේ. අන්න මේ පිරිණුවන් කියන වචනෙන් පෙන්වන්නේ මේ දුක් නැතිව ගත කරන ජීවිතය. බුදු සමය පෙන්වන දුක් නැති කරන ගත කරන ජීවිතයේ මරණින් එහා පැත්තට කල් දාන්නේ නැතුව අනාගත බුදුවරයෙක් දක්වා අවිනිශ්චිත අනාගතයකට යන්නේ නැතුව අද හොයන්නට ඔබට මේ දසවස්තුක සම්මා දිට්ඨිය ඉක්මවා ගිය ආර්ය සම්මා දිට්ඨියට එන්න ඕන. අන්න එතකොට ආර්ය සම්මා දිට්ඨියේදී පංච උපාදානස්කන්ධය මුල් කොටගෙන තමයි දුක තේරුම් ගන්නේ. අන්න පංච උපාදානස්කන්ධය තේරුම් ගන්න නැතිව කාටවත් ආර්ය භාවයටපත් වෙන්න අරියානාසවා ලෝකุตතර මග්ගං කියන தත්වයට එන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ දුක පංච උපාදානස්කන්ධේ නම් ඊට හේතුව. හේතුව බාහිරෙන් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක් හමු වෙන නිසා කියලා තමයි වර්තමාන සමාජයේ හිතන්නේ. නෑ බුදුන් වහන්සේ වදාරන්නේ උපාදා පරිත්තස්සනංචෝ භික්ඛවේ ධම්මං දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනංච. ඒ රූපය, ඒ ශබ්දය, ඒ ගන්ධය, ඒ රසය සමග අපි බන්ධනයක් ඇලීමක් ඇති කරගන්නවා. අල්ලා ගැනීමක්. අල්ලා ගැනීමක් ඇති කරගත්තාම ස්කන්ධ පංචකය නැති වුණාට යලිබඳු දෙයක් හටගන්න හේතු ඉතුරු වෙලයි නැතර වෙන්නේ. මෙන්න යලි හේතු ඉතුරු වෙන එක ස්වභාවික සංසිද්ධියක් වශයෙන් පුතග්ජන පුද්ගලයා බව සිදු වෙනවා. ඒකට කියනවා කර්ම රැස්වීම කියලා. ඒකට කියනවා නිදිගත් සිතේ හේතු එක ඉතුරු වීම කියලා. ඒකට කියනවා තණ්හා අනුසයට හේතු ඉතුරු වෙනවායි කියන්නේ. අන්න පෘථග්ජන පුද්ගලයා දසවස්තුක සම්මාදිට්ඨියක හිටියට ඔහුගේ තණ්හා අනුසය ඉතුරුයි. ඒ නිසා ඔහුට පුනර්භව තිබෙනවා. ඉවර නැහැ. ආර්ය සම්මාදිට්ඨියේදී බුදුපියාණන් වහන්සේ වදාරන්නේ තණ්හා අනුසයට හේතු ඉතුරු නොකොට අවසන් කරන්න ඕන කියලා. ඒකට එහෙනම් දුක්වලට හේතුව තණ්හාව කියන වචනේ තනියෙන් පාවිච්චි කරලා වැරදි අර්ථයක් ගන්නෙ නැතුව රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, පොට්ටබ්බ තණ්හාව ආදී වශයෙන් තණ්හාවේ ප්‍රභේද තේරුම් ගන්න වෙනවා. දුක්වලට හේතු. ඒ තණ්හාවල් කොහෙද තියෙන්නේ කියලා ඉගෙන ගන්න වෙනවා. එතකොට එතනින්නේ තණ්හාව ගිලිහියන්න ඕන. ඒකට කියනවා සතිපට්ඨාන වැනි සූත්‍රවල නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය වැනිවල ආකාරණාවල පෙන්නනවා. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතණ්හාය උපජ්ජමානෝ උපජ්ජති කියලා. නිවිසමානෝ නිවිසති කියනවා. පහියමානෝ පහියති කියනවා මාර්ග සත්‍යයේදී. ඇහැ තමයි මේ ලෝකේ ජීවත් වෙනකොට මිහිරි ප්‍රස රූපයෙන් පවතින්නේ. කන තමයි මේ ලෝකේ ජීවත් වෙනකොට මිහිරි ප්‍රස රූපයෙන් පවතින්නේ. එහි මුලාවේදී තමයි තණ්හාව හටගන්නවා නම් හටගන්නේ සහ වාසය කරනවා නම් වාසය කරන්නේ. පමණක් නෙමෙයි අවබෝධයේදී නැති වෙන්නේ ඇහැ නෙවෙයි මේ මුලාව කියන එක. තණ්හක්යෝ කියන කාරණේදී අන්න මේ කාරණේදී දසවස්තුක සම්මාදිට්ඨිය ඉක්මවා යන මේ ආර්ය සම්මාදිට්ඨි පුද්ගලයාට දුක කුමක්දයි ධර්මස්සෝණින් වැටහෙන්න වෙනවා. ඒකට හේතුව වැටහෙන්න වෙනවා. තණ්හා අනුසයට හේතු තැබීම කියන එක. දුක නැති වූ තැන තණ්හා අනුසයට හේතු තැබුවේ නැත්නම් පංච උපාදානස්කන්ධ හටගන්නේ. එතකොට හටගන්නේ පංචස්කන්ධ. පංච උපාදානස්කන්ධ දුක්ඛ පංච උපාදානස්කන්ධ හටගත් නැත්නම් පංචස්කන්ධ පහළ වුණාට ඒකේ කියන්නා බුදුන් වහන්සේ වදාළ සසර ඇවිදින්න හේතු වෙන කර්ම රැස් වෙන විඳවන්න සිද්ධ වෙන අටලෝ දහමට ආයිදින්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධ හට ගැනීමට හේතු ඉදිරියට නැතව අවසන් කිරීමට කුමක් අනුගමනය කරන්න ඕනද? අන්න එතකොට අපි කියනවා එකට පුද්ගලයෙකුට ආර්ය සම්මාදිට්ඨිය ලැබෙනවා කියලා. ආර්ය පුද්ගලයා සංවර වෙන්නේ සිතින් කයෙන් වචනෙන් කියන ධර්මතාවයන්ගෙන් නෙවෙයි. ශික්ෂාපද මට්ටමෙන් නෙවෙයි. හැබැයි ශික්ෂාපද මට්ටමේ හිටියට කමක් නැහැ. සිතින් කයෙන් වචනෙන් හිටියට කමක් නැහැ. ඔය ස්කන්ධ පංචකයෙන් පංචකයට තමන් බැඳුන හැටි තේරුම් ගන්නවා. බැඳුන පැත්තට කියනවා නිත්‍ය සුඛාත්ම කියලා. ඒ නොදන්න කාලේ කරගත්ත මොඩකමක්. විදෙන පැත්තට කියනවා අනිදුක්ඛානාත්ම කියලා. අන්න මේක මේ සම්පූර්ණ කාලය තුළ මේක පැහැදිලි කරන්න අපි කල්පනා කරන්නේ නැහැ. එබැවින් මම ඔබට මතක් කරන්නේ ඔබ පුද්ගල සංවරයේ ඉන්නේ හි වරදක් නැහැ. පුද්ගල සංවරයේ පුතග්ජන භාවයේ තියෙනවා. පුද්ගල සංවරය තුළ කර්ම රැස් වීම තියෙනවා. පුද්ගල සංවරය තුළ උපදි වේපක්ඛා තියෙනවා. දුක් විපාක පවතිනවා. උපදීන් නිදහස් වෙන්නේ නැහැ. ඒවත් දුක්වලට හේතු වෙනවා. අන්න අපි පුතග්ජන මට්ටමේ ඉන්නදී බුදුරජාණන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පංචස්කන්ධයේ පිළිබඳ කිසි අවබෝධයක් අපට නැහැ. පින්පෞදික තේරුම් අරගෙන යහපත් දේවල් කරන්න පුළුවනි. මෞඛ්‍යයන්ට සලකන්න පුළුවනි, ගුරුවරුන්ට සලකන්න පුළුවනි, අසරණයන්ට පිළිපැන්න පුළුවනි, සමාදාන පවත්වන්න පුළුවනි. ඒවා ධර්ම. හැබැයි ඒවා ධර්ම වුණාට ඒවා සදහම් වන්නේ නැහැ. සදහම් බවට පත්වන්නේ බුදුන් වහන්සේලා ලොවට එලි කරන ලද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයෙහි සංකාර ස්කන්ධයට එන ඕනෑම දෙයක්. එතනයි සබ්බේ සංකාරා තියෙන්නේ සංකාර ස්කන්ධයට. සංකාර ස්කන්ධයට එන જાති වලට කියනවා පුණ්‍යාවි සංකාර, අපුණ්‍යාවි සංකාර, අනිද්‍යාවි සංකාර කියලා. පවේදී පුණ්‍යාවි සංකාර, පිනේදී පවේදී පුණ්‍යාවි සංකාර, පිනේදී පුණ්‍යාවි සංකාර, ධානයේදී අනිද්‍යාවි සංකාර. සබ්බේ සංඛාරා මේවා ධර්මයේ තේරුම් ගන්න නැතුව මේ තැන් වලට යනකොට මේ සබ්බේ සංඛාරා ඔවුන්ට මම සහ මගේ සහ මගේ ආත්ම වෙනවා හෙවත් ඔහු නিত্য සුඛ ආත්ම දෘෂ්ටියෙන් ගන්නවා අන්න නিত্য සුඛ ආත්ම දෘෂ්ටියෙන් ඒ දේවල් ගත්තායට ඒ සංසාර ගමනේ යන්න හේතු වෙනවා එක වදනක් ප්‍රකාශ කරන්නම් සත්‍යකට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා සත්‍යක සූල සත්‍යක සූත්‍රයේ තුල උන්වහන්සේ ශ්‍රාවකෙන් හික්මීම සඳහා භාවිතා කරන්නා වූ ආර්ය මාර්ග ප්‍රතිපදාවේදී හැම දිනා සඳහාම භාවිතා කරන ලබන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ දේවල් අනිත්‍ය අනාත්ම වශයෙන් බලන්න කියලයි. අන්න හැම දිනාටම පොදු දහමකට අපට එන්න පුළුවන් වෙනවා ධර්මස්වණේ කිරීමේදී. ඒ ආර්ය පුද්ගලයින්ට ඒ දක්වා නොදැනීම තුළ රැස් කරගත්තා වූ අකුසල හේතු අයින් කරමින් උපන් අකුසල් දුරු කරන්නටත් නූපන් අකුසල් නූපදවන්නත් පුළුවන් වෙනවා. එතකොට ඊන් කියන්නේ තණ්හානුසය තියෙන හේතු අඩු වෙනවායි කියන්නේ. එතකොට සංසුන් සිතකට ඇති වෙන්නේ නොසංසුන් කරන්න බැරි ආකාරයෙන්. දැන් බලෙන් සංසුන් කරගත්තට ඔබගේ සිත එක සංසුන් නැහැ අපව නොසංසුන් වෙනවා. එබැවින් අපි තේරුම් ගන්න ඕන වැදගත්ම කරුණ තමයි දසවස්තුක සම්මාදිට්ඨියට සීමා නොවේ ධර්මස්සවණේකට පංචස්කන්ධය මුල් කොටගෙන පංචස්කන්ධයේ අනිදුක්ඛානාත්ම වශයෙන් බලන සම්මාදිට්ඨියට එන්නට කටයුතු කරන්න වෙනවා. ඒ සඳහා ඔබ හැම දිනාට මෙම ධර්මානුශාසනාව ප්‍රයෝගී වේවි. ඒ සඳහා අදාළ කරුණු ඉදිරියේදී තවදුරටත් අපි පැහැදිලි කරන්න කල්පනා කරන ලබනවා. එබැවින් මේ ධර්මදේශනාවන් ශ්‍රවණයකට ඔබගේ දැක්ම පුළුල් කරගෙන දසවස්තුක සම්මාදිට්ඨිය නැමැති හිරගේ තුල සිටින්නේ නැතුව බුදුන් වහන්සේලා බලාපොරොත්තු වුණා වූ ආර්ය සම්මාදිට්ඨිය නැමැති ඒ මිදෙන දුකින් මිදෙන මගටපත් වෙන්නට මේ ධර්මානුශාසනාව ඔබ හැම දිනා වෙත උපකාර වේවා හේතු වාසනා වේවා කියන සුභාශිංසනීය ප්‍රාර්ථනය කරමින් අප මේ මොහොතේ ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා.